नमस्कार वेवा बुदुरुवनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा तिसारन सारनयामि साधु साधु पिंगवत्नी अदापि ඉගෙන ගන්නේ සංයුත්ත නිකායේ පස්වෙනි භාගයේ පළවෙනි කොටසට අයත් දේශනාවක්. මේ දේශනාවේ නම බ්‍රාහ්මණ සූත්‍රය. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සැවැත්නුවර ජේතවනාරාමයේදී. මේ දේශනාවේ නම මොකක්ද? බ්‍රාහ්මණේකු නිසා බ්‍රාහ්මණයෙකුගේ වැඩපිළිවෙලක් මුල් කරගෙන දේශනා කළේ. එක දවසක් උදේ අපේ ආනන්දයන් වහන්සේ පෙරවරුවේ සිවුරු පුරවාගෙන පාත්‍රයත් අරගෙන සැවැත් නුවරට පිඬු පිණිස වැඩියා. එදා සැවැත් නුවර විශේෂ දවසක්. මොකද්ද විශේෂේ? මිනිසුන්ට කලින් දැනුම් දීලා තිබුණා සැවැත් නුවර අද ජානුසෝණි කියන බ්‍රාහ්මණයා වීති සංචාරය කරනවා. කවුද වීති සංචාරය කරන්නේ? ජානුසෝණි බ්‍රාහ්මණයා. එතකොට මිනිස්සු මේ ජානුසෝණි බ්‍රාහ්මණයාගේ වීති සංචාරය බලන්ද සැවැත් නුවරට රැස් වුණා. දැන් එතකොට මිනිස්සු සැවැත් නුවරට ඇසුනේ කාගේ වීටි සංචාරය බලන්නද? ජානසෝනි බ්‍රාහ්මණයාගේ. එතකොට මේ ජානසෝනි බ්‍රාහ්මණයා තනිකර සුදින් තනි සුදින් හදාපු රථයක්, අස්සකරත්තයක්. සුද කියලා කියන්නේ මේ රිදි, තනි රිදියෙන් හදාපු අස්සකරත්තක සුදු අස්වයෝ. ඒ අස්වයොත් සුදු පාටයි. මේ අස්වයන්ටත් රිදීවලින් ආභරණ දාලා. එතකොට මේ අස්සකරත්තේ සුදු අස්සකරත්තේ සුදු ඇතිරිලි අතුරලා. එතකොට මෙයත් සුදු වස්ත්‍ර ඇඳගෙන නලල් පටක් හිසේ බැඳගෙන. ඒකත් සුදු, සුදු කියන්නේ රිදී පාටෙන් නලල් පටක් බැඳගෙන ඒ අස්වයන්ගේ රැහැන්පටත් සුදු පාටයි. එතකොට මේක බැලුවහම පේන්නේ බොහොම අලංකාර රථයක්. ඉතින් මෙයා මේ රථේ සුදු පාට සිරපු දෙහිකුත් දාගෙන මේ සුදු වස්ත්‍ර ඇඳගෙන මේ සුදේ සුදින් බබලන මේ අස්සකරත්තේ සුදු අස්වයත් එක්ක හිමින් හිමින් මේ වීදී ගමන් කරනවා. මේ සුන්දරත්වයේ දකින්න තමයි අර මිනිස්සු හැමෝම රැස් වුණේ. එතකොට ඒ අතරේ එයාට සේවකයෙකු සුදු ඇඳගෙන සුදු සෙමරේකින් පවන් සලනවා. මේක ලස්සන දර්ශනයක් වෙන්න ඇති. එතකොට මේක දැකලා ජනයා කියන්න ගත්තා, බ්‍රහ්මං වත භෝ යානං, බ්‍රහ්ම යානං රූපං වත භෝ, මේ යානේ නම් බ්‍රහ්මයාගේ යානයක් බඳුයි. මේක බ්‍රහ්මයාගේ යානයක්ම වෙන්න ඕන. ප්‍රඥාගේ යානයක් වගේමයි මේක කියලා මේක ප්‍රශංසා කළේ කවුරු සමාන කළද? බ්‍රහ්මයා සමාන කළා තමයි ඒ අලංකාර රථයට ඒ අලංකාරව සුදින් සැරසිලා යන ජානසෝනි බ්‍රාහ්මණයාට මිනිස්සු ප්‍රශංසා කළේ. ඉතින් මේ ප්‍රශංසාව කරන මේ සිදුවීම සමත්වරට පිණ්ඩපාතේ වැඩිය අපේ ආනන්දයන් වහන්සේ දැක්කා. දැකලා පිණ්ඩපාතේ වැඩම කළා, දානි වළඳලා හවස් වරුවේ දානින් පස්සේ භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා, කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මං අද උදෑසන චූරු පුරවාගෙන පාත්‍රයගෙන මං සැවැත්නුවරට පිණ්ඩපාතේ වැඩියා. එතකොට මං හරි අපූර්ව සිද්ධියක් දැක්කා. ඒ තමයි මේ ජානසෝනි බ්‍රාහ්මණයා ඉතා අලංකාර සුදු සැරසිල්ලෙන් සැරසූ සුදු අශ්වයන් යෙදූ සුදුසුදු රථයක්. මේ රථයේ මෙයත් සුදු වස්ත්‍රයෙන් සැරසිලා රිදී නලල් පටක් දාලා සුදු සෙරප්පු දාලා සුදු රැහැම්පට අරගෙන මෙයාට තව සුදු ඇඳගත්තු කෙනෙක් සුදු සෙමරකින් පවන් සලනවා. මේ අලංකාර දර්ශනී වීදි සංචාරය කළා. මේ අලංකාර අස්රතේ මේක බලන් හිටි මිනිස්සු පුදුමයට පත් වුණා. පුදුමයට පත් වෙලා කිව්වා බ්‍රහ්මං වත භෝයානං, මේකනම් බ්‍රහ්මයාන රූපං අතබෝ, මේකනං ඒකාන්තේ බ්‍රහ්මයානයක් බඳුයේ. මිනිස්සු බඹලුව ගිහින් දැක්ක ධ්‍යානේ නෑ. ඒ මිනිස්සුන්ට කියන්න තියෙන හොඳම ස්පෙසල් වචනින් තමයි ඒ මිනිස්සු ඒ ප්‍රශංසාව කළේ. තිංකව ස්වාමීනී මෙන්න මෙහෙම මිනිස්සු මහා ප්‍රශංසාවක් කළා ජානුසෝනිගේ අස්වරථයට සහ යාය ගියපු ආකාරයට. ආනන්ද හඳු බලන්න කොච්චර බුද්ධිමත්ද කියලා ලස්සන ප්‍රශ්නයක් අහනවා. දැන් එහෙම ලස්සන එකක් දැකලා අපිට ලස්සනයි කියලා කියනවා. එතනින් අපේ කතන්දරේ සමාප්තයි. දැන් මේක එහෙම නෙමෙයි. ආනන්ද හඳුරේ විස්තරය කියලා කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, සක්කානුකෝ භන්තේ ඉමස්මින් ධම්ම විනේ බ්‍රහ්ම යානම් පඤ්ඤාපේතුම්. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ බුද්ධ ශාසනයේත් ඒ වගේ බ්‍රහ්ම යානයක් පණවන්නට පුළුවන්ද? බලන්නකෝ අර ලස්සන අර සිද්ධියේ අර සිදුවීම ආනන්දයන් වහන්සේ ප්‍රකාශ කළා. උන්වහන්සේලගේ සිත්වල තියෙන පිරිසිදුකම මේවෙන් ඔප්පු වෙන්නේ. දැන් අර විදියට කියලා වෙන කෙනෙක් නම් කියයි, දැන් බලන්න මේ මෙච්චර සවැත්නුවර මේ බුදු කෙනෙක් ඉන්නවා, මේ රහතුන් පිඬිසිඟා යඩෙනවා, මේවා දකින්නේ නැහැ. එහෙම නේද සාමාන්‍ය වෙන්නේ? මේවා දකින්නේ නැහැ. අර අස්වේ බඳන් කරත්තික යන එක සුදු වස්ත්‍රී බලලා මේ මහා යෙලින් මෙවුම් මක්කද මේ කියන්නේ කියලා එහෙම මිනිස්සු දොස් කියයිද නැද්ද? දෝෂේ දකින්න පුරුදු වෙච්ච සමාධිය තුල ඒව ඔට්ටෝ එනවා. ඒව උත්සාහයකින් තොරව නොහි එනවා. ඇයි සමාජය තුල පුරුදු වෙලා තියෙන්නේ? ඇදේ හොයන්න නම් ඇදේට උදව් කරන සිටිවිලි ධාරාව තමයි එන්නේ. දැන් බලන්න මේකේ කොච්චර වෙනසක්ද ආර්යයන් වහන්සේලාගේ කල්පනා. ආර්ය උත්තමයන්ගේ තියෙන සිටිවිලි වල නොකිලිටි බව කොච්චර හොඳද? අහන්නේ කොහොමද ස්වාමීනි බ්‍රහ්ම යානේ කියලා මේ ජානසෝන්ගේ මේ අස්වකරත්තෙත් එක්ක යනකොට මෙයා සැරසිලා කිව්වා, ස්වාමීනි මේ බුද්ධ ශාසනයේත් බ්‍රහ්ම යානයක් පණවන්න පුළුවන්ද? මේක ලස්සන අදහසක් නෙමෙයිද? බොහොම ලස්සන කතාවක්. මෙන්න බලන්න ආර්ය ශ්‍රාවකයන්ගේ කතා බහ කොච්චර වැදගත්ද. සක්කා ආනන්දාති භගවා අවෝච, භාග්‍යවතුන් වහන්සේ වදාලා ආනන්දය පුළුවනි. කොච්චර ලස්සනද ඒ වචනේ සංවරකම, ආනන්දයනි පුළුවනි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, இமசேவகோ ஏதங் ஆனந்த அரியாச அட்டாங்கிகச் மக்கச் அதிவச்சலாம் பிரக்மயானங் இதிப்பி தம்மயானங் இதிப்பி அனுத்தரு சங்காம் விஜயோ இதிப்பி ஆனந்தைய மே ஆரியஸ்தாங்கிக மார்கேட்டம் கியன நம பிரக்மயானைய பிரக்மயானைய கேல கியையுத்தி ஆரியஸ்தாங்கிக மார்கேட்டமை பிரக்மயானங் இதிப்பி மிசி பிரக்மயானையை கியன்னி ஆரியஸ்தாங்கிக மார்கேட்டமை தம்மயானங் தரமயானைய பிரம்மயானே கேணி பிரம்ம ரத்தே தம்மயானே கிவி தரம ரத்தைய நெக்கலையானேக பிரக்ம ரத்தே தரம ரத்தைய அனுத்துரு சங்காம விஜையோ இதிப்பி அனுத்துருவு யுத்தேன் ஜயலபீம ஜயலபிவேய யான்ன இதுகுட்டமே அனுத்துருவு யுதஜயக்ரானே கிலக்கேன முக்கிட்டது ஆரே அஷ்டாங்கிக மார்கேட்ட இதுகுட்ட ஆரே அஷ்டாங்கிக மார்கே நிமீது பாக்கியுத்து நாச யுத்தின் தின்னி ஆர்யஸ்தாங்கிக மார்கின் தின்னி ஆர்யஸ்தாங்கிக மார்கிம்மை தின்னி ஆர்யஸ்தாங்கிக மார்கே உன்னாசி துல் ஏதிவீமுத்துல் தமை உன்னாசி ஆத்தியாத்பிக பாகிரு சகல யுத்தியன் ஜாயகத்தி இதுபர் உன்னாசி விஷ்தருக்கிறனவாயக தங்கு இதுகுட்டமே ஆனந்தாம்துரு ஐவனி சுவாமினி நே புத்து சாசனேத் பிரக்மயானையாக பணவன்னுட்டு புலு வந்து கேல இதுகுட்டு புதுரையானன் வான்சி வதாலா ஆனந்தைய பணவன்னுட்டு புலு வண்ணி இட்டு பாசி புதுரையானன் வான்சி வதாலா ஆனந்தையனி மே பிரக்மயானையைக்கி அன்னித் தர்மயானையைக்கி அன்னித் அனுத்தர சங்காம விஜேக்கி அன்னித் முக்கிட்டது மே ஆரி அஷ்டாங்கிக மார்கேட்டுமை புத்கலேக்குட்ட நிவே பிரக்மயானேக்கிலக்கிவே ஆரி அஷ்டாங்கிக மார்கேட்டுமை இலங்கிட புதுரையானன் வான்சி வதாலா சம்மாதிட்டி ஆனந்த பாவிதா பகுளி கதா ஆனந்தைய சம்மாதிட்டிய பாவிதக்கலுத் பாவிதக்கரின்வாக்கியன்னி தியுனுகலுத் பகுளி கதா பகுளவாசிம் பிரகுனுகலுத் ராகவினே பரியுசானாகோதி ராகேகேனேக ஹிக்மிலா நெட்வினோ தோசவினே பரியுசானாகோதி தேசைய நெட்விலாயனோ மோகவினே பரியுசானாகோதி மோகே நெட்விலாயனோ சம்மா சங்கப்பு ஆனந்த பாவித்து பாவுளி கத்து ஆனந்தைய சம்மா சங்கல்பைய அவு தியுனுகரகத்துத் பாவுளவு பிரகுனகரகத்துத் ராகே நெட்டிவிலாயனவாம் த்வேசைய நெட்டிவிலாயனவாம் மோகைய நெட்டிவிலாயனவாம் சம்மா வாச்சா ஆனந்த பாவிதா பாவுளி கத்தா ராகவினே பரியுசானோ ஹோதி தோசவினே பரியுசானோ ஹோதி மோகவினே பரியுசானோ ஹோதி சம்மா வாச்சாவ தியுனுகரகத்து பாவுளவ பிரகுனகரகத்து ராகி நெட்டிவிலாயனவாம் த்வேசைய நெட்டிவிலாயனவாம் மோகைய நெட்டிவிலாயனவாம் சம்மா கம்மந்து ஆனந்த பாவித்து பாவுளிகத்து சம்மா கம்மந்தைய பாவுளுக்கலுத் தியுனுகரகத்து பாவுளவகரகத்து ராகி நெட்டிவிலாயனவாம் த்வேசைய நெட்டிவிலாயனவாம் மோகைய நெட்டிவிலாயனவாம் சம்மா ஆஜீவோ ஆனந்த பாவித்து பாவுளி கத்து ஆனந்தே சம்மா ஆஜீவைய தியுனுகரகத்து பாவுளவ பிரகுனகரகத்து ராகே நெட்டிவிலாயனவாம் த்வேசைய நெட்டிவிலாயனவாம் மோகைய நெட்டிவிலாயனவாம் சம்மா வாயாமோ சம்மா வாயாம தியுனுகரகத்து සම්මා වායාම ප්‍රගුණ කරගත්තොත් රාගී නැති වෙලා යනවා, ද්වේෂේ නැති වෙලා යනවා, මොහි නැති වෙලා යනවා. සම්මා සතිය දියුණු කරගත්තොත් ප්‍රගුණ කරගත්තොත් රාගේ නැති වෙලා යනවා, ද්වේෂේ නැති වෙලා යනවා, මොහි නැති වෙලා යනවා. සම්මා සමාධිය දියුණු කරගත්තොත් රාගේ නැති වෙලා යනවා, ද්වේෂේ නැති වෙලා යනවා, මොහි නැති වෙලා යනවා. ඒතංකෝ ආනන්ද පරියායන වේදිතබං ආනන්ද මේ ක්‍රමයෙන් තමයි මේක දැනගන්න ඕනේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටමයි මොකක්ද බ්‍රහ්ම යානය කියලා කියන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටමයි ධර්ම යානය කියලා කියන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටමයි නිරුත්තර සංග්‍රාම විජය කියලා කියන්නේ. අනුත්තර වූ සංග්‍රාම විජය කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉලක්කේ හරි පැහැදිලි. මොකක්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉලක්කේ? රාගය නැති වී යාම, ද්වේෂය නැති වී යාම, මොහේ නැති යාම. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණයෙන්ම වැඩුණු කෙනාට මොකක්ද අපි කියන්නේ? මේ බුද්ධ ශාසනයේ රහතන් වහන්සේ. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණයෙන්ම වැඩිලා නම් රහතන් වහන්සේට ඒ රහතන් වහන්සේ තුල රාගය තියෙන්න බෑ, ද්වේෂය තියෙන්නත් බෑ, මොහේ තියෙන්නත් බෑ. ඇයි? ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණයෙන් වැඩිලා නම්, බහුල වෙලා නම්, බහුලීකృత වෙලා නම් ඒකේ තියෙන ඒකාන්ත ප්‍රතිඵලය මොකද්ද? රාගේ සෙවී යෑම, රාගේ නැතිවීම, පෞද්වේෂේ නැතිවීම, මොහ නැතිවීම. එතකොට මේ රාගේ ද්වේෂේ මොහේ නැති කරගත යුතු. ඇයි? රාගේ ද්වේෂේ මේ තිබුණටමක් වෙනවද? ඒකින් තමයි දුක උපදවන්නේ. දුක උපද්දවා දෙන්නේ මොකෙන්ද? රාග ද්වේෂ මොහෙන්. අපිට හිතන්න බැරි එකක් ඒක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනකම් හොයන්න බෑ. එක ස්වාමීන් වහන්සේ නමක් බුද්ධ කාලේ ඈත පළාතක වස් වැසුවා. වස් අවසානයේ උන්වහන්සේට සිවුරකට වස්ත්‍රයක් පූජා කළා, වැසි සල්ලුවක්. මේ වැසි සල්ලුව ටිකක් මහතයි, රිද්ද මහතයි. උන්වහන්සේකට සතුටු වෙලා අරන් ඇවිල්ලා සවැත් දුර කිට්ටුව ගේ තිබුණේ අක්කා හිටියේ සහෝදරීට ගිහින් දුන්නා. අක්කේ මේ වස්ත්‍රය අරන් තියලා තියන්න, මං අවශ්‍ය වුණාම කියන්නම් කියලා. ඉතින් සහෝදරී මේ වස්ත්‍රය අරන් තියලා කල්පනා කළා, මේ වස්ත්‍රේ ගොරෝසු වැඩි, මේකෙන් සිවුරක් කරගත්තොත් පොරවන්න පහසු නෑ, මං මේකෙන් සීනිදු වස්ත්‍රයක් හදාන්න ඕනේ කියලා මේ වස්ත්‍රේ තීරු තීරු වලට කැපුවා. කපල ආයි පොඩි පොඩි කෑලි වලට කැපුවා. කපල වංගිඩි දාලා කෙටුවා. කොටනකට මොකද වුනේ? පුළුන් ආවා. පුළුන් ටික ගත්තා, ඒක පොළලා. පුළුන් අරගෙන ආයෙමත් නූල් විව්වා. නූල් වියලා ආයෙමත් නූල් කැටලා වස්ත්‍රයක් විව්වා. ඊට පස්සේ මේ සහෝදර ස්වාමීන් වහන්සේ සාමණේර පොඩි නමලත් එක්ක මේ ගෙදරට වැඩියා. වැඩලා කිව්වා, අක්කේ දැන් මම ඉදිකට නූල් ඔක්කොම ලෑස්ති කරන් ආවේ, ආර වස්ත්‍රය මට දෙන්න, මං සිවුරක් කරන්නට ඕනේ. ඒ අක්ක ගිහින් දුන්න මෙන්න ස්වාමිනී වස්ත්‍රය. එතකොට අර ස්වාමීන් වහන්සේ කිව්වා, නෑ නෑ ඕක මන් දීපු එක නෙවෙයි, මේක ඔයාට පැටලිල්ලක් වෙලා, මන් දීපු වස්ත්‍රය දෙන්න කිව්වා. එතකොට ගියා ස්වාමීන් වහන්සේ, බුහන්සි දීපු වස්ත්‍රය තමයි මේ, මම මේක ගොරෝසු වැඩි නිසා මෙන්න මේ ක්‍රමයට මේක යයි පුළුන් හදලා වස්ත්‍රය වියලා මම මේ ගෙනාවේ කියලා කිව්වා. දැන් මේක රියන් 9ක් දිගයි, ඊට වඩා වස්ත්‍රෙ දිග වුණා කියලා කිව්වා. හොඳයි කියලා ඉතින් ස්වාමීන් වහන්සේ මේ වස්ත්‍රෙ තරම් වෙහෙරට වැඩියා. ඉතින් අක්කත් සතුටෙන් බොහොම දානමාන හදලා ගිහින් දෙනවා දැන් අපේ ස්වාමීන් වහන්සේගේ සිවුර නොවැ කියලා. එතකොට දැන් ඔන්න සිවුර මැහුවා. මහලා පඩු ගහන දවසේ ඔන්න සිවුර පඩුන් ගැහුවා. දැන් අක්කටත් හරි සතුටුයි, මේකට හවුල් වෙන්නට ලැබුණා. ස්වාමීන් වහන්සේ මේ සිවුර හොඳට පඳු ගහලා ගත්තාම හොඳට තිබුණා. කල්පනා කළා, එහෙනම් මේ මං හෙට මේ සිවුර පොරවනවා කියලා සිවුරු වැලේ දැම්මා. රාත්‍රී වාතමාරුවක් හැදිලා මේ ස්වාමීන් වහන්සේ අපවත් වුණා. ඉතින් හිතේ වැඩ කලීම අර සිවුර. ගිහින් උපන්නා සිවුරේ කාවික් විලා. පොඩි දෙයක් නේ මහා පොල්වත්ත බලාගෙනද? නෑ. හොඳට සිවිලින් ගහපු හොඳ විශාල ගියක්ද? නෑ. අලුත් වාහනයක්ද? සිවුරක්. කාවික් වෙලා උපන්නා. අක්ක පහුවෙන්ද දානෙ හදන් ආවා. එනකොට බැලින්නම් තමන්ගේ සහෝදර ස්වාමීන් වහන්සේ අපවත් වෙලා. ඉතින් බොහොම ආදරෝඩා අවසන් කටයුතු කළා. දැන් සිවුරට අයිතිකාරයෙක් නැහැ. ස්වාමීන් වහන්සේලා කිව්වෝ දැන් මේ සිවුරට අයිතිකාරයෙක් නැති නිසා අපි මේක සංඝයාට පූජා කරමු. කවුරු හරි සංඝයා අතර එක නමකට තෝරලා දෙමු කියලා සිවුර ගත්තා. ගත්ත ගමන් සිවුර ඇතුලේ කාවා ඉන්නේ. කාවා යහාට මෙහාට දුවනවා කෑග ගහ මාසන්තකදී පැහැරගනි. මාසන්තකදී පැහැරගනි කිය කිය. බුදුරජාණන් වහන්සේට දිව්‍ය ශ්‍රවණෙන් මේ කතාව ඇහෙනවා. ඇහෙනවා අසවල් භික්ෂුව සිවුරට ආසාවෙන් මිය ගියා. කාවෙක් වෙලා උපන්නා. දැන් ඊ කාවා කලබල වෙලා මා සන්තකදී පැහැර ගනී කිය කී සිවුරේ එහාට මෙහාට දුවනවා. බුදුරජාණන් වහන්සේ හනිකට පණිවිඩයක් එව්වා. මහණෙනි සිවුර එතනම තියන්න. සිවුර බෙදන්න එපා. සිවුර එතනම තියන්න. සතියකින් පස්සේ ගන්න කිව්වා. සතිය අවසන් වුණා. සතියකින් කාව මැරුණා. මැරිලා තුසිත දෙව්ලෝ උපන්නා. බුදුරජාණන් වහන්සේ ළඟට භික්ෂුන් වහන්සේලා ගියා. දැන් සිවුර දීලා භාග්‍යතුන් වහන්සේ අපිට තේරුන්නේ මේ සතියකින් සිවුර ගන්න කිව්වේ ඇයි? සතියක් මේ සිවුර තිබ්බ තැනම තියන්න කිව්වේ ඇයි? අපිට තේරුන්නේ නැහැ කිව්වා. මහණෙනි අර භික්ෂුව සිවුර කෙරෙහි රාගය ඇති වුණා. ඒ නිසා ඒ ප්‍රහාණය කරගන්න බැරිකම නිසා ඒකේ කාවෙක් වෙලා උපන්නා. මේ කාවා ඒ සිවුර යහට මෙහට අදිද්දී මාසන්තකදී පැහැරගනී කී කී ගියා. කිව්වා මහණෙනි මට මේ කාවගේ වැළපීම ඇහුණා. මන් තියන්න කිව්වේ සතියක් මේ සිවුර ලැබෙන්න තිබුණේ භික්ෂු සංඝයාට. සංඝයා අතර රහතුන් ඉන්නවා. උසස් ගුණධර්ම පුරණ අය ඉන්නවා. මේ ගත්තනම් සිවුර මේ කාවාගේ හිත දූෂිත වෙනවා. සංඝයා කෙරෙහි දූෂිත වීමෙන් නිරේ යන්න තිබ්බා. ඒක වළක්වන්නයි මේ හත් දවස මං ගන්නපා කිව්වේ. එතකොට බලන්ද මහණකම හොඳට කරලා. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩා ගන්න අසමර්ථ වුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නත් අසමර්ථ වුණා. ඒක ප්‍රතිඵලය මොකද්ද? උපන් රාගේ ප්‍රහාණය කරන්න හැකියාව නැහැ. උපන් ද්වේෂේ ප්‍රහාණය කරගන්න හැකියාව නැහැ. ඇයි හැකියාව ඇති වෙන්නේ මොකෙන්ද? බ්‍රහ්ම යානෙන්, ධර්ම යානෙන්. ඒ හැකියාව ඇති වෙන්නේ. එයා බ්‍රහ්මයානිය තුල හිටියේ නෑ. ධර්මයානිය තුල හිටියේ නෑ. අනුත්තර සංග්‍රාම විජය තුල හිටියේ නෑ. ඒ ස්වාමීන් වහන්සේ හීනකින්වත් හිතපු එකක් දී උනේ. හීනකින්වත් හිතයිද බුද්ධ කාලේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිද්දී මේ සිවුරක් වෙනුවෙන් සිවුරක් නිසාවෙන් තමන්ගේ ජීවිතේ මෙහෙම අකරතැබ්බයකට බඳුන් වෙයි කියලා. ඒ නමුත් මේ නොසිතූ දෙයක් සිදු වෙන්න තමන් තුල තියෙන දේ උදව් කළා. දැන් සමහර විට උන්වහන්සේ ගත කරපු ජීවිතේ බලද්දී අක්ක සතුටෙන් ඉඳ ඇති. තමන් නෑ මේ ස්වාමීන් වහන්සේ හොඳට හිටියන හොඳ තැනක යන්න ඇති කියලා. ශිෂ්‍ය පිරිස සතුටෙන් ඉඳ ඇති. නමුත් බුදුරජාණන් වහන්සේ වැඩ වුණ නිසා බේරුණා. ඇයි හොඳ තැනක යාමේ පින තිබ්බා? කොහෙද ගියේ? තුසිතට ගියා. තුසිත දෙව්ලොව උපන්නා. නමුත් තුසිත දෙව්ලොව උපදින්න හත් දවසක බාධාවක් ආවා. ඒ හත් දවසක බාධාව ආවේ මොකින්ද? කාවික් වෙලා ඉපදීමෙන්. එතකොට බලන්න තුසිත දිව්‍ය ලෝකයට යන්න තියෙන ගමනත් වළක්වන්න අර රාගිට පුළුවන්. ඒ වගේම ඒ තුසිත දිව්‍ය ලෝක ගමන නැත්තරම නැති කරලා නිරේට ගෙනියන්න දේශයට පුළුවන්. එතකොට ඒ විදිහට මුලා කරවන්න මෝහයට පුළුවන්. එතකොට මේ ධර්ම මාර්ගයේ තුල බුදුරජාණන් වහන්සේ මේ රාගය ප්‍රහාණය කළ යුතුයි, ද්වේෂය ප්‍රහාණය කළ යුතුයි, මෝහය ප්‍රහාණය කළ යුතුයි කියන ප්‍රකාශේ ඉතාම අනුකම්පා සහගත ලෝකයා කෙරෙහි කරුණාවෙන් දයාවෙන් වදාළ කතාවක් නොවේද? ඒකාන්තයෙන්ම අනුකම්පාවෙන් දේශනා කරපු කතාවක්. ප්‍රහාණය කළ යුතුයි කිව්වට ප්‍රහාණය කරන්න බෑ. ඒ ප්‍රහාණය කරන්නා වූ මාර්ගයක් දෙයක් තියෙනවා. ඒ දේ තුලින් විතරයි ප්‍රහාණය වෙන්නේ. ඒ දේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. අනිත් එක තමයි මේකේ ඒ ස්වාමින් වහන්සේගේ ජීවිතේ දවස් හතින් බේරුණා. සංසාරේ මොනවා හරි දරුණු එකක් තිබ්බනම් දැන් බුද්ධ කාලේ බොහොම පෙරුම් පිරු අය මේ වචන වැරදිලා උතුමන්ට ගරහලා නොයේ කරදර කම්කටොළුවට බඳුන් වෙලා තියෙනවා. බුද්ධ කාලේ අර ජම්බු කා ජීවක අවුරුදු 52ක් අසූචිකක හිටියනේ. මනුස්ස අසූචිකක අවුරුදු 52ක් ගලක් උඩ තනි කකුලෙන් හිටියා. ඇඟේ වස්ත්‍රයක් නැතුව සීත කාලෙට සීතලි, රස්නි කාලෙට රස්නි, කාලෙට රස්නින් අර ගල උඩ ඉන්නවා. ඉතින් මිනිස්සු ප්‍රණීත භෝජන අරගෙන ගේනවා. කියනවා අනේ අපිට පින් පිනිස වළඳන්න සුවල්පයක්වත් කියනවා. කට අරගෙන ඉන්නවා. කට අරගෙන ඉන්න මොකේදද? සුලං ආහාරයට ගන්නවා කියලා පෙන්නුම් කරන්න. ඉතින් මිනිස්සු ආම පස්සේ කියනවා එහෙනම් අර තනකොළයක් අඩං වරින් එනවා. ඒ තනකොළි අර වෑංජනවල ගානෝ ගාලා දිවේ ගානෝ. ආ දැන් ඇතිඹුලට දැන් ඉදුම් පිංකේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි මේ ජම්බුකා ජීව බේරුවේ. බේරලා රහත් වෙන්න පින, ඒහි භික්ෂු පැවිද්ද ලබන්න පින බලන්න විඳවපු හැටි. ඉතින් මේ අනුව බලද්දී මේ රාගය, ද්වේෂය, මෝහය තමයි සත්‍යාව දුකින් දුකට අරගෙන යන්නේ. දුකින් දුකට අරගෙන යනවා. නිරයෙන් නිරයට ගෙනියනවා. අපායෙන් අපායට ගෙනියනවා. දුෂ්ටකමෙන් දුෂ්ටකමට ගෙනියනවා. අකුසලයෙන් අකුසලයට ගෙනියනවා. වැරද්දෙන් වැරද්දට ගෙනියනවා. නපුරුකමෙන් නපුරුකමට ගෙනියනවා. මිසක් බේරන්නේ නැහැ, ගොඩ දාන්නේ නැහැ. රාග ද්වේෂ මොහ පුද්ගලයාව ගොඩ දාන්නේ නැහැ. එතකොට පුද්ගලයාව ගොඩ දාන්න සමර්ථ එකම දෙයයි. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගය පමණයි. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොමද මහණෙනි? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා උන්වහන්සේ අංග එකක් එකක් ගානේ විස්තර කරනවා. උන්වහන්සේ අංග එකක් ගන්න කියනවා සම්මාදිට්ඨි ආනන්ද භාවිතු බහුලීකතු රාග විනී පරියෝසානෝ හෝති, දෝෂ විනී පරියෝසානෝ හෝති, මෝහ විනී පරියෝසානෝ හෝති. ආනන්දය මේ සම්මාදිට්ඨිය දියුණු කරගත්තොත්, බහුල කරගත්තොත් රාගේ අවසන් වෙලා යනවා, ද්වේෂය අවසන් වෙලා යනවා, මොහය අවසන් වෙලා යනවා. අංග 8ටම බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල රාග ද්වේෂ මොහ අවසන් වෙලා යනවා නම් මේකම නම් බ්‍රහ්ම යානේ, මේකම නම් ධම්ම යානේ. එහෙනම් මේ අපට තියෙන එකම පිළිසරණ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක වදාරලා මේ විස්තරේ නැවත උන්වහන්සේ වදාරන ඉදමවෝච භගවා භාග්‍යවතුන් වහන්සේ මේ වදාළසේක. ඉදං වත්වා සුගතෝ මේ වදාළ සුගතයාණන් වහන්සේ අථාපරං ඒතදවෝච සත්තා ශාස්ත්‍රූ සුගතයාණන් වහන්සේ යලි මේ වදාළසේක. ගාථා හතරක් ඒක තියෙනවා. යස්ස සද්ධාච පඤ්ඤාච ධම්මා යුත්තා සදා දුරං හැමකල්හි කෙනෙක් තුල ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් කියන දේ මනවින් පිටලා තියෙනවාද? මොකද්ද ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් කියන දේ හැමකල්ලි තියෙනවාද? දුරං කියලා කියන්නේ උසුලාගෙන. ඒ කියන්නේ ඒක තමයි බලවත් වෙලා තියෙනවාද ශ්‍රද්ධාවත් ප්‍රඥාවත්. ඒ වගේම හිරි ඊෂා. ඊෂා කිව්වේ රියහිස කියන්නේ අර ඒක තමයි අර ඒරියා කඳ කියලා කියන්නේ මේ අපි ගත්තොත් ඒකේ තමයි ගැට ගහන්නේ මේ අස්පයන්ව. නැත්තම් නගුලේ රියහිස කියන්නේ ඒකේ තමයි අර මේ ගවයාගේ ගැට ගහන්නේ. එතකොට ඒක මොකද හිරි? හිරි කිව්වේ ලැජ්ජාව. හිරි කිව්වේ ලැජ්ජාව. මොකද ලැජ්ජාවද? පවට ලැජ්ජාව. ඒ කියන්නේ මොකද්ද පවට ලැජ්ජාව? ඒ කියන්නේ සතෙක් මරන්න ලැජ්ජයි, සොරකම් කරන්න ලැජ්ජයි, වැරදිකාම සේවනය දෙන්න ලැජ්ජයි, වෙන ඔව් බොරු කියන්න ලැජ්ජයි, කේලම් කියන්න ලැජ්ජයි, පරුස වචන කියන්න ලැජ්ජයි, හිස් වචන කියන්න ලැජ්ජයි, ඊළඟට අනුන් සතු දෙයට ආසා කරන්න ලැජ්ජයි, දස අකුසල් වලට ලැජ්ජයි, මනෝ යොත්තං ඔව් ද්වේෂ කරන්න ලැජ්ජයි, ආ ද්වේෂ ඇති කර ගන්න අකුසල්නේ, අකුසලයට ලැජ්ජයි, මිසදිටුවකට ලැජ්ජයි. ඊළඟට හිරි ඊසා. ඒක තමයි හිරි ඊසා. ඒ සතා ගැට ගහන්නේ ඒකේ. මේක ගැට ගහන්නේ අස්පියා නෙමෙයි. මොකද්ද මේක ගැට ගහන්නේ? ලැජ්ජාව. ඒ ධර්මේ නැමැති කරත්ති බ්‍රහ්ම යානේ වාඩි කළා තියෙන්නේ ශ්‍රද්ධාවත් ප්‍රඥාවත්. ඒරියා කන්ද ගැට ගහලා තියෙන්නේ මොකේද? ලැජ්ජාවේ. ලැජ්ජාව පෙරටු කොටගෙන තමයි යන්න තියෙන්නේ. මනෝ යොත්තං රැහැම්පට සිත. රැහැම්පට මොකද්ද? සිත. සති ආරක්ක සාරති. මේ ශ්‍රද්ධාව ගැට ගහපු ධර්ම රති සිත නැමති රැහැම්පට අල්ලගෙන ඉන්න රියදුරා. ඒ රථේ රක ගන්නවා. ඒ රියදුරා කවුද? සිහිය. සතිය. මොකද්ද සතිය? කායේ කායානුපස්සී විහෙරති. වේදනාසු වේදනානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ධම්මේ ධම්මානුපස්සී විහෙරති. සති. මේ සිහිය තමයි ආරක්ෂකයා. යස්ස සද්ධාච පඤ්ඤාච ධම්මා යුත්තා සදා ධුරං හිරි ඊසා මනෝ යොත්තං සතිය ආරක්ඛ සාරති. ඊළඟකි රතෝ සීල පරික්ඛාරු ජානක්ඛෝ චක්ඛ වීරියෝ උපේඛා ධුර සමාධි අනිච්ඡා පරිවාරණං. රතෝ සීල පරික්ඛාරෝ. මේ රතය අලංකාර කරලා තියෙන්නේ සීලේ. මේ ධර්ම රතය, මේ බ්‍රහ්ම යානය, අනුත්තර සංග්‍රාම විජය සරසලා තියෙන්නේ සීලයෙන්. ජානක්ඛෝ චක්ඛ වීරියෝ. මේ රථ මේ තියෙන චක්‍ර රෝධ, රථ රෝධ තමයි වීරිය. මේ රථ රෝධය අක්ෂය. අක්ෂය කියන්නේ රෝධේ මැදට ගහන කඩෑනය. ඒක තමයි ධ්‍යානෙ. ධ්‍යානෙ නැමැති කඩෑනිය ගහපු වීරිය නැමැති රෝධ මේ රතේ තියෙනවා. එතකොට මේ රතේ කැරකෙන්නේ මොකෙන්ද? වීරියෙන්. වීරියෙන් තමයි මේ රතේ කැරකෙන්නේ. රෝදේ කැරකෙන්නේ නැත්නම් යන්න පුළුවන්ද රතේට? රතේට යන්න බෑ. ජානක්ඛෝ ධානේ නමැති කඩයනේ ගැසු චක්ක වීරියෝ වීරිය නමැති රෝද උපෙක්ඛා දුර සමාධි. ඒ සමාධිය තුල දියුණු කරන්නේ උපේක්ෂාව. අනිච්ඡා පරිවාරණං ඇතිරිලි අතුරලා තියෙන්නේ ආසා නැති බව. ආසාවක් නැති බව නැමැති ඇතිරිලි අතුරා. පුදුම ලස්සන කතාවල් මේවා. අහන්න සුලබද දුලබද? ඉතා දුර්ලභයි. අනිච්ඡා පරිවාරණං මේ රතේ අතුරලා තියෙන්නේ ආසා නැතිකම නැමැති ඇතිරිදි. අව්‍යාපාදෝ අවිහිංසා විවේකෝ යස්ස ආවුධං තිතික්ඛා චම්මසන්නාහෝ යෝගක්ඛේමාය වත්තති. අව්‍යාපාදෝ අවිහිංසා විවේකෝ. අව්‍යාපාද කියන්නේ තරහ නැති බව. ඒ කිවි මෛත්‍රිය. අවිහිංසා හිංසා නැති බව. ඒ කියන්නේ කරුණා. මෛත්‍රියත් කරුණාවත් එක්ක විවේකය. විවේකය කිව්වේ ගිහි ගෙදරින් අයින් වෙලා. කාය විවේක, චිත්ත විවේක, නීවරණයන්ගෙනුත් අයින් වෙලා. කරුණාවයි මෛත්‍රියයි කාය චිත්ත විවේකයයි තමයි මේ රතේ තියෙන ආයුධ. කරුණාවයි මෛත්‍රියයි කාය චිත්ත විවේකයයි තමයි මේ රතේ තියෙන ආයුධ. තිතික්ඛා චම්ම සන්නාහෝ. ඇයි අනුත්තර සංග්‍රාම විජේරණේ මේ රතේ තියෙන්නේ යුද්ධ දිනන්න? එතකොට මේ ආයුධත් එක්ක මොනවද මේ ආයුධ? මෛත්‍රියත් කරුණාවත් විවේකයක් කියන ආයුධත් සහිතව එයා ඉන්නවා සන්නාහයෙන් යුතු. ඒ කියන්නේ යුදඳුමක් ඇඳගෙන ඉන්නවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති බ්‍රහ්මයානේ වාඩි වෙච්ච එක්කෙනා යුද ඇඳුමක් ඇඳගෙන ඉන්නවා. මොකක්ද ඇඳුම? තිතික්ඛා, ඉවසීම. මොකක්ද ඉවසන්නේ? සීතං. සීත ප්‍රදේශයකට යන්න වුණොත් සීතල ඉවසනවා. උන්නං. රස්නි ප්‍රදේශයකට යන්න වුණොත් රස්නි ඉවසනවා. දැන් චාරිකාව වඩිද්දි සීතල අහුවෙනවා, ඉවසන්න ඕනේ. රස්නි අහුවෙනවා, ඉවසන්න ඕනේ. දුර්භික්ෂ අහුවෙනවා. එතකොට පිපාසයේ බඩගින්න, ඉවසන්න ඕනේ. ඊළඟට මොනවද අහුවෙන්නේ? දුරුත්තානං දුර්ගතානං කරාණං කටුකානං වචන පතානං අදිවාසක ජාතකෝ. එහෙම යද්දී එක එක අන්‍ය භක්තිකාය, අන්‍ය මත දරණාය, අන්‍ය ආගමිකාය නින්දා කරනවා, ගරහනවා, අපහාස කරනවා, නපුරු ලෙස වචන කියනවා. එතකොට මොකද්ද මෙයා කරන්නේ? ඉවසීම. මොකද්ද ඉවසීම? තමන්ගේ ඇඳුම, තමන්ගේ සන්නාහය. තිතික්ඛා චම්ම සන්නාහෝ ඉවසීම නැමැති. ඔව්, ඒ සන්නාහය ඇඳට පස්සේ ඒකට දැන් ඇයි මේ යුද භටේක් සන්නාහයක් අඳින්නේ? යකඩ ඇඳුමක් අඳින්නේ ඇයි? ආරක්ෂාවට. මොකේ ආරක්ෂාවෙන්ද? සතුරු ප්‍රහාරයන්ගෙන් ආරක්ෂාවට ඇඳුම අඳින්නේ. ඒක තමයි සන්නාහය. එතකොට ඒ යුද සැට්ටය නැත්තං ඒ යුද ඇඳුම ඇඳගත්තට පස්සේ ඊතල පහරක් වැදුනත් ඇඟ පසා කරගෙන යන්නේ නෑ. කඩු පහරක් වැදුනත් ඇඟ පසා කරගෙන යන්නේ නෑ. ඒ මොක් නිසාද? ඇඳුම නිසා. ඒ වගේ ඒ ඇඳුම නැත්තං යුදැඳුමනැත්තං ඉවසීම නැමැති. යුදැඳුමනැත්තං සීතල ආපු ගමන් පැනලා යනවා අනේ බෑ හීතලයි. රස්නේ ආපු ගමන් අනේ බෑ රස්නේ. බඩගින්න ආපු ගමන් දුර්භික්ෂයකට හරි ඇවිල්ලා ටික කාලක් පිණ්ඩපාත ගිය ලැබුණ නැත්තං මට මෙච්චර දුක් විඳින්න ඕනද? මං ගෙදර ගිහින් අතීපයේ හයියෙන් කීය කරි හොයාගෙන කාලා බීල මං සිල් රකින්නවා නොවැ. පැනලා යනවා. ඉන්න බෑ. පිපාසියාවත් ඉන්න බෑ. ඊළඟට බනිනවා. අන්‍ය දෘෂ්ටිකය, අන්‍ය මත දරණ අය, විරුද්ධකාරයෝ නින්දා අපහාස කරනවා. එතකොට හිතනවා අයියෝ මං මොකටද මේ නිකරුණේ නින්දා විඳින්නේ? මං ගෙදර යනවා නොවැ. ඇයි මොකද හේතුව? ඇඳුම නැහැ. ඇඳුම නැති වුණාට පස්සේ අරව ඔක්කොම වදිනවා සිදුරු කරගෙන යන්න. තුවාල වෙනවා ඇඳුම නැති වුණොත්. එතකොට යුද බටේ ඇඳුමක් නැතුව යුද්ධයට යනවද? නැහැනේ. අන්නේ ඇඳුම ඇඳගෙන ඉන්නකොට යෝග කීමාය වත්තති. මේ තමාව අකුසලයට යොදවන රාගදේශ මෝහයන්ගෙන් නිදහස් වීම පිණිස පවති. කුච්චර ලස්සන ගාථාද. ඒත දත්තනි සම්භූතං බ්‍රහ්මයානං අනුත්තරං නියන්ති භීරා ලෝකම් හා අඤ්ඤදත්තු ජයං ජයන්ති. ඒත දත්තනි සම්භූතං ලස්සන වචනයක්. ඒතං අත්තනි, ඒත දත්තනි කියන්නේ ඒත දත්තනි සම්භූතං. අත්තනි කියන්නේ තමා තුල. සම්භූතං කිව්ව හටගත්තු මේ තමා තුල හටගත්තේද මේ බ්‍රහ්මයානය. අනුත්තර වූ බ්‍රහ්මයානේ තමා තුල හටගත්තේද? නීයන්ති ධීරා ලෝකම්භා. ධීරා කිව්වි ඔව් ප්‍රඥාවෙන් වීරියවන්ත වූ. ධීර කිව්වි ඒකයි. ප්‍රඥාවෙන් වීරියවන්ත වූ ලෝකම්මණීයන්ති ලෝකයෙන් ඉතර වෙති. අඤ්ඤ දත්තු ජයං ජයං. ඒ අයට තමයි ජයෙන් ජය. එතකොට බලන්න මේ දේශනාවල් අහලා ඒ කාලේ බුදුරජාන් වහන්සේගේ කාලේ මේ දේශනාවම ගම්මු. මේ දේශනාවට සවන් දීලා කී දෙනෙක් නම් භික්ෂූන් වහන්සේලා මේ මාර්ගයේ යන්න ඇද්ද? නිකිලිස් බවට පත්වින්ද ඇද්ද? ඉතින් මේ නිසා අද අපිට මේ වීරිය ගන්න අපහසුව, සිහිය දියුණු කර ගන්න අපහසුව, කරුණක් හිතේ දරා ගන්න අපහසුව, දරාගත්තු කරුණ මෙනෙහි කර ගන්න අපහසුව, මෙනෙහි කරන එක අමතක වීම, මේවා අද තියෙනවද නැද්ද? බහුල වශයෙන් හිතේ ආසාව තිබුණත් මේක කරගන්න බැරි දෝෂයක් බහුල වශයෙන් තියෙනවා. එතකොට මේ දෝෂෙත් එක්ක අපිට ඒ බුද්ධ කාලේ විදිහටම මේකේ ආයම අපහසුතාවක් තියෙන්නට පුළුවනි. එතකොට අපි මේක කරන්න ඕනේ පළමු කාරණේ මේ කෙරෙහි හිත පහදවා ගන්න ඕන. මේනම් ඒකාන්තයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ රාගය නැති කර දාන දෙයක්, ද්වේෂය නැති කර දාන දෙයක්, මෝහය නැති කර දාන දෙයක්. රාග දේශ මෝහය කියන මේ තුන හැම තිස්සෙම පෝෂණය වෙන්නේ මිත්‍යා මාර්ගෙන්. මොන මාර්ගෙන්ද? මිත්‍යා මාර්ගේ, මිත්‍යා අෂ්ටාංගික මාර්ගෙන්. මොකද්ද මිත්‍යා අෂ්ටාංගික මාර්ගේ? මිත්‍යා දෘෂ්ටිය පළවෙනි එක. මිත්‍යා දෘෂ්ටියෙන්, මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද්ද? දුක්ඛේ අඥානං. දුක ඒ ආකාරයෙන් දන්නේ නැහැ. දුක්ඛ සමුදයේ අඥානං. ඒ කිව්වේ මේ දුක හටගන්නේ මේ අසවල් කාරණෙන් කියලා දන්නේ නැහැ. දුක්ඛ නිරෝධේ අඥානං. මේ දුක නිරුද්ධ වීම, ඒ කියන්නේ මේ දුකට හේතුව නැති කරාම දුක නැති වෙනවා කියලා දන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං. දුක නිරුද්ධ වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කියලා දන්නේ නැහැ මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්න කෙනාට අටගන්නේ මොකද්ද මිත්‍යා සංකල්ප මොකද්ද මිත්‍යා සංකල්ප කාම සංකල්පේ කාම යෝනි තරම් තියෙනවා කාමෙන් පෝෂණය වෙන්නේ මොකද්ද රාගේ ඊළඟට ඔව් කාම සංකල්ප ව්‍යාපාද ව්‍යාපාද කිවි ද්වේෂය ද්වේෂය පෝෂණය වෙන්නේ ඊළඟට මොකක්ද ඉන්නේ ඔව් ද්වේෂය ළඟට විහිංසා විහිංසා සංකල්පය ඒ කියන්නේ කරුණාව නැතු යනවා ද්වේෂය ආපු ගමන් කරුණාව දයාව අනුකම්පා ඔක්කොම නැති යනවා ඒකනේ දැන් ඔය අර මේවා වෙලා ප්‍රශ්න වෙලා අර මේ දවස්වල බලන්න ඔය මේ මැද පෙරදිග යුද්ධ කාලේ වෙනවා මිනිස්සුන්ගේ මරණ හැටි බුදුමමි ඔහොම තමයි අපිත් මේ යුද්ධ කාලේ 30 අවුරුද්දක් හිටියේ මං ඒ දවස්වල පින්තූර දැකලා තියෙනවා ෆොටෝස් මේ පොඩි ළමයි චූටි ළමයි ඔක්කොම පෙටි ගගහ මෙරුවේ මිත්‍යා දෘෂ්ටියෙන් මිත්‍යා සංකල්පේ මේ වාංගලක සිද්ධියක් මට මතකයි ඒ කාලේ මේ ගෑනු ළමයි ගෙනහිල්ලා ඒ ළමයිගේ මේ මේ පහලින් දාලා කුසුමිට ඇනලා කටින් මතු වෙන්න පණ පිටින් ළමයි එහෙම ත්‍රස්තවාදයෙන් මේ රටේ තිබ්බා අවුරුදු 30ක් ඒ නිසා ඒ මුකින්ද ඔක්කොම හටගන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් මිත්‍යා සංකල්ප මිත්‍යා සංකල්පය කියන්නේ කාම සංකල්පේ ව්‍යාපාද සංකල්පේ විහිංසම් විතර ඒකට මුල්ුණේ මෝහේ මෝහේ තමයි මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටි මිත්‍යා සංකල්පේ මිත්‍යා සංකල්පින් මිත්‍යා වාචා මිත්‍යා වාචා කියන්නේ මොනවද බොරු කියනවා කේලම් කියනවා පරුස වචන කියනවා හිස් වචන කියනවා මිත්‍යා වාචා ඊට පස්සේ එනවා මිත්‍යා කම්මන්තේ මොකද්ද මරනවා අනුන් සතු දෙ පැහැර ගන්නවා ඊළඟට පාණාතිපාතා අදින්නා දාන කාමීසු මිත්‍යාචාර කාමීවරුද වෙහිසිරිනවා මිත්‍යා කර්මාන්තේ මිත්‍යා ජීවයේ ඕන දෙයක් කරලා ඕන ක්‍රමයකින් තමන්ගේ ධනය තමන්ට සම්පත් පැහැර ගැනීම කරනවා මිච්ඡා වායාම ඒක කරන්නේ වැරදි වීරියකින් ඊළඟට ඒකට හොඳට කල්පනාමින් පැලෑන හදනවා මිච්ඡා සති ඒකට හොඳට හිත එකඟ කරගෙන ඉන්නවා මිත්‍යා සමාධි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේක තමයි රාග දේශමෝ පවත්වන්නේ ඒක කාගේ මාර්ගයේද ඒක මාර්යාගේ මාර්ගයයි ඒක තමයි ලෝක සත්‍යයෙන්ද යන්නේ නැවත නැවත උපත කරා නැවත නැවත නිරේ තිරිසං අපායේ ප්‍රේත ලෝකේ ආදී දුගතියෙහි නැවත නැවත යෙදෙවෙන මිත්‍යාෂ්ටාංගික මාර්ගය තමයි මේ ලෝක සත්‍යයා ගමන් කරන්නේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දයාවෙන් දෙව් මිනිසුන්ට හිතසුව පිණිස මේ මාර්ගය ඉස්සෙල්ලාම හා හපුරා කියලා පළමුවෙන්ම බරණසීසිපතන මිගදායේදී මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරපු අවස්ථාවේ නිකන්ද දසසහස්‍රී ලෝක ධාතු කම්පා වුණේ කම්පා වුණා නේද ලෝකාන්ත නරකයත් ආලෝක වුණා මොකද්ද මේ සම්මා දිට්ඨි සම්මා දිට්ඨි ආනන්ද භාවිතා බහුලී කතා රාග විනේ පරියෝසානා හෝති දෝෂ විනේ පරියෝසානා හෝති මෝහ විනේ පරියෝසානා හෝති ආනන්ද සම්මා දිට්ඨිය දියුණු කළොත් බහුල වශයෙන් ප්‍රගුණ කළොත් රාගයේ අවසන් වී යයි. ඒකෙන් දුක් උපදවන්න හේතු වෙන කාරණේ නැති වී යයි. ද්වේෂය අවසන් වී යයි. මෝහය අවසන් වී යයි. මොනතරම් සොඳුරු ධමයක්ද මේ? සම්මාදිට්ඨිය කිව්වේ පව දුක්ඛේ ඥානං. මේක දුකයි කියලා ඉපදීම ගැන එයාට අවබෝධයක් තියෙනවා දුකයි කියලා දුක්ඛේ ඥානං ඊළඟට ඉපදීම ගැන අවබෝධයක් තියෙනවා ජරාවට පත්වීම දුකයි කියලා අවබෝධයක් තියෙනවා ඊළඟට මරණය දුකයි කියලා මේ මරණයට බයයි ජීවත් වෙන්න මිනිස්සු මොන තරම් අරගලයක් කරනවාද දුක්ඛේ ඥානං මේක දුකයි කියලා ඥානයක්. එතකොට ඉපදීම ජරා මරණ ඊළඟට ශෝක ශෝක කරනවා කෙලවරක් නැතුව බුදු දේශනා විස්තර කරනවානේ ශෝකේ අන්තෝ ශෝකෝ අන්තෝ පරිශෝකෝ කොහොමද අඤ්ඤතරඤ්ඤ තරේන වසනේන සමන්නාගතෝ නොයේ වසනයන්ගින් වසනයන්ට බඳුන් වෙලා එක්ක තමන්ගේ ආදර දරුවෝ තමන්ට අහිමි වෙනවා තමන්ගේ ස්වාමියා තමන්ට අහිමි වෙනවා තමන්ගේ රැකී රක්ෂා තමන්ට අහිමි වෙනවා තමන්ගේ දීපල වස්තු තමන්ට අහිමි වෙනවා තමන්ගේ අත්පා තමන්ට අහිමි වෙනවා මේ තමන්ගේ ධනය තමන්ට අහිමි වෙනවා එහෙම අහිමි වුණාට පස්සේ අන්තෝ සෝකෝ ඇතුළ සෝකෙන් තියෙනවා පිරිලා අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ ඒ සෝකේ තමා වෙලා ගන්නවා සෝචිතත්තා සෝක වෙන බව තමන් තුල තියෙනවා මේ දුක නෙමෙයිද ඔව් දුක එතකොට ජාති ජරා මරණ සෝක පරිදේව පරිදේව කියන්නේ වැළපෙනවා වැළපෙනවා අනේ මේක දකින්න දෙවියෙක් නැද්ද ඇයි අපට මෙහෙම උනේ අනේ ඇයි අපට මෙහෙම වෙන්නේ අපට මේකින් නිදහස් වීමක් නැද්ද මේ වැළපෙන ජීවිතේට ඔබ දැකලා නැද්ද වැළපීම මේ දුක නෙමෙයිද මේක සැපද වැළපෙනවා ඊළඟට දුක්ඛ දෝමනස දුක්ඛ කිව්වේ කායික දුක් උසුලාගත නොහැකි කායික දුක් ඇති වෙන්නේ නැද්ද කායික දුක් ඇති වෙනකොට ඒ කායික දුක හේතුවෙන් වැළපෙන්නේ නැද්ද වැළපෙනවා කායික දුක් ඇති වෙනකොට කෙනෙක් හිතනවා අනේ මේ දුක උහුලන්න බෑ හිතේ දුකක් නම් උහුලන්නට පුළුවනි මානසික දුක් කෙනෙකුට හිතනවා අනේ කායික දුකක් නම් උහුලන්නට පුළුවනි මේ වගේ මානසික දුක් නම් උහුලන්න බෑ දුක්ඛ දෝමනස් උපායාස උපායාස කියන්නේ මේ දුක් වලට මැදි වෙච්ච චරිතය සුසුම් හෙලහෙලා සුසුම් හෙලහෙලා ඉන්නවා මේ ලෝක සත්වයා පොදුවේ මුණ දෙන්නේ නැද්ද පොදුවේ මුණ දෙන දුකෙන් නිදහස් වුණොත් එයා මුණ දෙන්නේ රහතන් වහන්සේට පමණයි මේ අරුබුදේ නැත්තේ මේ ගැටලුව නැත්තේ මේ වෙසනේ නැත්තේ එතකොට ඒ දුකට මුණ දෙනවා සංකිට්ඨේන පංචපාදානක්ඛන්ධා දුක්ඛා සැකෙමින් කිව්වොත් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදානස්කන්ධ පහම දුකයි කියලා තියෙන අවබෝධය ඒ අවබෝධිම තමයි වැඩි වැඩි දියුණු වෙවේ දියුණු වෙන්නේ මේක කියන්නේ භාවිතා බහුලී කතා ඒ අවබෝධිම දියුණු වෙවි යන්න ඕනේ මේක දුකයි කියන අවබෝධය ඊළඟට දිනු වෙන්නේ මේක සම්මාදිට්ඨිය අංගයක් ඊළඟට සම්මාදිට්ඨියට තව එකක් තියෙන දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං යාගේ ඒ අවබෝධයක් දිනු වෙන්න ඕන එකක් මොකක්ද මේ දුක හටගන්නේම තණ්හාවෙන් මේ දුක හටගන්නේම තණ්හාවෙන් රූප තණ්හා ශබ්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා මේ ඔක්කොම මේ තණ්හාව කියලා කියන්නේ මේ ආස කරන රූපයට හිත ඇදිලා යනවා මිහිරි ශබ්දයට සිත ඇදිලා යනවා මිහිරි සුවඳට සිත ඇදිලා යනවා මිහිරි රසයට සිත ඇදිලා යනවා මිහිරි පහසට සිත ඇදිලා යනවා දවසක් කොසල් රාජ්‍යරුවන්ගේ රාජසභාවේ ඇමතිවරු අතර යම් කිසි වාදයක් හටගත්තා. ඒ ඇමතිවරු එක්කෙනෙක් කිව්වා මේ කාමයන්ගෙන් අග්‍ර රූපයයි කියලා. තව ඇමතියෙක් කිව්වා නෑ කාමයන්ගෙන් අග්‍ර සද්දයයි කිව්වා. තව කෙනෙක් කිව්වා කාමයන්ගෙන් අග්‍ර සුවඳ කිව්වා. තව කෙනෙක් කිව්වා කාමයන්ගෙන් අග්‍ර රස. තව කෙනෙක් කිව්වා කාමයන්ගෙන් අග්‍ර පහස. කොසල් රජුරු ගාවට පැමිණිල්ල ගෙනිච්ච බේර ගන්න බෑ. ඇයි එක එක්කෙනා කියන්නේ එක එක. කොසල් රජුරු කිව්ව එහෙනම් අපි මේක මට බේරන්නත් බෑ. බුදුරජාණන් වහන්සේ ළඟට මේක අරන් යමු කිව්වා. ඉතින් බුදුරජාන් වහන්සේ ගාවට මේ කාණ්ඩ ගියා. කුසල් රජුට කිව්වා ස්වාමීනි මෙන්න මෙහෙම මතයක් අපි අතර අද ඇති වුණා මේක බේරගන්න බෑ. ඒකේ කියනවා මෙහෙම මෙහෙම තව කෙනෙක් කියනවා රූපය අග්‍රයි. තව කෙනෙක් කියනවා සබ්දේ අග්‍රයි. සම කෙනෙක් කියනවා ගන්ධේ අග්‍රයි. සම කෙනෙක් කියනවා රසය අග්‍රයි. තව කෙනෙක් කියන පොට්ටබ්බේ අග්‍රයි. භාග්‍යතුන්දාසේ මේක විචඳන්නේ කොහොමද කියලා හෙව්. බුදුරජාණන් වහන්සේ වදාලා මහරජ යමක් මනාපද එයයි අග්‍ර. කෙනෙකුට රූපේ මනාප නම් ඔහුට රූපේ අග්‍රයි. මේ ඔහුට අග්‍ර වෙච්ච රූපේ තව කෙනෙකුට අමනාප නම් ඔහුට අග්‍ර නෑ. එතකොට සබ්දේ තව කෙනෙකුට මනාප නම් ඔහුට සබ්දේ අග්‍රයි. තව කෙනෙකුට සබ්දේ මනාප නැත්තම් ඔහුට සබ්දේ අග්‍ර නෑ. තව කෙනෙකුට සුවඳ මනාප නම් ඔහුට සුවඳ අග්‍රයි. තව කෙනෙකුට සුවඳ මනාප නැත්තම් ඔහුට ඒ සුවඳම අග්‍ර නෑ. තව කෙනෙකුට රසය මනාප නම් එයා කියන මට ආසවල් රස අග්‍රයි කියලා. තව කෙනෙක් කියන අනේ මට ඒක එපා. එයාට අග්‍ර නෑ. තව කෙනෙකුට පහසක් තියෙම. ඉති බුදුරජාන් වහන්සේ වදාලා මේ අග්‍රවන්නේ රූප ශබ්ද ගන්ධ රස නෙවෙයි. මනාපදී. කොච්චර ඇත්තක්ද? පුදුම සහගත ඇත්තක්. ඉතින් ඒ වගේ යමක් මනාපද මනාපදීට හිත ඇදිලා යනවා. කාම තණ්හා. භවතන්න මේ පැවැත්ම කෙරෙහි තියෙන ආසාව. විභවතන්න මේක නොපවත්වන්න තියෙන ආසාව. මේ සියලු දේ තුල අර කියපු දේ යලි යලි ලැබෙනවා. මොනවද? ඉපදීම, ජරාව, මරණය, සූක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම් හටගන්න පංච උපාදානස්කන්ධේ යලි යලි හැදෙනවා. මේක ගැන අවබෝධය දියුණු වීම තමයි සම්මා දිට්ඨිය දියුණු වෙනවා කියන්නේ. ඒ අවබෝධය දියුණු වීම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඊළඟට දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, යෝතස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ඔය කියන ලද තෘෂ්ණාව, එහෙම නැත්නම් අපි තව ක්‍රමයකට කියනවා ඒ තණ්හාවෙන් තමයි රාගය හැදෙන්නේ, ද්වේෂය හැදෙන්නේ, රාග ද්වේෂ මෝහ. ඒතර මේ රාග ද්වේෂ මෝහ නිරුද්ධ වෙන්නේ. දැන් මෝහය සම්පූර්ණයෙන් නිරුද්ධ කරන්න තියෙන බලය තියෙන්නේ සම්මාදිට්ඨියට. සම්මාදිට්ඨියෙන් තමයි අවිද්‍යාව ප්‍රහාණය කරන්නේ, විද්‍යාව උපද්දවන්නේ. මෝහය නැති කරන්න වෙන ලෝකෙ කිසිම දෙයකට බෑ සම්මාදිට්ඨියට ඇර. එතකොට ඒ තෘෂ්ණාවම අශේෂ විරාග නිරෝධෝ. ඉතිරි නැතු ශේෂ නැතිව, න ශේෂ අශේෂ, ශේෂ නැතුව, ශේෂ නැතුව නොවැල්මින් නිරුද්ධ වීමක් ඇද්ද? අත්හැරීමක් ඇද්ද? දුරු කිරීමක් ඇද්ද? දුරින්ම දුරු කිරීමක් ඇද්ද? එතකොට දුක ඉවරයි. දුක්ඛ නිරෝධෝ, දුක නිරුද්ධ වෙනවා. ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. මේ දුක් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව, මාර්ගය මේ බ්‍රහ්ම යානයයි, ධර්ම යානයයි, අනුත්තර සංග්‍රාම ජමී රථය, ශ්‍රේෂ්ඨ රථය, බුදු පසේ බුදු මහරහතුන් වැඩි පරම සුන්දර රථය. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨි, සම්මා සංකල්ප. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව සීලෙන් යුක්තයි, සමාධියෙන් යුක්තයි, ප්‍රඥාවෙන් යුක්තයි. එතකොට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය හේතුවෙන් තමයි සම්මා සංකල්පය හටගන්නේ. සම්මා සංකල්පේ දියුණු කළොත් බහුල කළොත් රාග ද්වේෂ මොහ නැති වෙනවා. මොකද සම්මා සංකල්පය නික්ඛම්ම සංකප්පෝ. නික්මෙනවා, නික්ම යනවා. නික්ම යනවා කියන්නේ අත්හැර යනවා. මොනවද අත්හරින්නේ? කාමේ අත්හැර යනවා. කාමේ අත්හරින්නේ මොකෙන්ද? යා චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගායි යත්වාදි කරන මේතන් අභිජ්ජා දෝමනස්සං අන්වාස වෙයු. ඇහෙන් රූපයක් දැක නිමිති නොගනි. නික්කම්ම සංකල්පය. ඇහෙන් රූපයක් දැක නිමිති නොගනි. අනුනිමිති නොගනි. චක්කුණා රූපං දිස්සන නිමිත්තක් ගාහියෝ නානුභ්‍යංජනක. ඒ මොකද හිත යමක් ඇහෙන් රූපයක් දැක යන් නිමිත්තක් ගන්නේද? ඒ නිමිත්තෙන් අභිජ්ජා දෝමනස්ස ඇලීම් ගැටීම් තමාව හඹා එයිද? ඒ නිමිත්ත අතාරිනවා. නික්කම්ම. නික්කමේ තමයි ඉන්ද්‍රිය සංවරය තියෙන්නේ. එතකොට සෝතේන සද්දං සුත්වා කණින් සබ්දයක් අසා නිමිත්ත ගන්නෑ. ඇයි ගත්ත නිමිත්තෙන් රාග දේශ මොහ තමාව පන්නනව නම් රාගයක් ද්වේෂයක් ඒ පැන්නිල්ල නවතිනවා. ඒ නිමිත්ත ගත්තේ නැත්තම් කණින් සබ්දයක් අහලා නාසින් සුවඳක් ආග්‍රහණයකට නිමිත්ත ගන්නෑ. නිමිත්තෙන් කොටසක් ගන්නෙත් නෑ. එතකොට ඒ නිමිත්තෙන් හැදිලා එනවනම් රාග ද්වේෂ තමන්ව පන්නගෙන ඒක නවතිනවා. ඊළඟට දිවෙන් රස විඳ නිමිත්ත ගන්නෑ. නිමිත්තක කොටසක් ගන්නෑ. එතකොට ඒ විඳපු රසින් නිමිති ගත්තොත් ඒ නිමිත්තෙන් තමන්ව පන්නගෙන එනවනම් ඒ පන්නගෙන එන එක නැති වෙනවා. කයින් පහස විඳ නිමිත්තක් ගන්නෑ. නිමිත්ත අනුනිමිත්තක් ගන්නෙත් නැ, කොටසක් ගන්නෙත් නැ. එතකොට ඒ පහසට තියෙන ඇලීම ගැටීම තමන්ගේ පස්සේ පන්නන්නේ නැහැ. ඒක මොකද්ද? නික්කම්ම. එතකොට ඉන්ද්‍රිය සංවරයයි ත නික්කම්මේට. නික්කම්මේ තමයි ඉන්ද්‍රිය සංවරයෙන් සම්පූර්ණ වෙන්නේ. එතකොට නික්කම්මේ ඇති වෙන්නේ සම්මා දිට්ඨියෙන්. ඇයි සම්මා දිට්ඨිය තුල තමයි මේ ආර්ය මාර්ගය විස්තර වෙන්නේ. සම්මා දිට්ඨිය නැත්තම් එයා මාර්ගය දන්නේ නෑනේ. සම්මා දිට්ඨියෙන් තමයි අර මාර්ගයේ මොකද්ද යාට තියෙනවනේ? දුක්ඛේ ඥානං තියෙනවා, දුක්ඛ සමුදය ඥානං තියෙනවා, දුක්ඛ නිරෝධේ ඥානං තියෙනවා, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥාන. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං තිබුණොත් තමයි මෙයා මේක අල්ලගන්නේ. නැත්තම් කොහොමද දන්නේ? එතකොට එයා මොකද කරන්නේ? සම්මා සංකල්පයේ හිත රාගයට යනකොට ඕනේ දැන් අසංවර වුණොත් රාගය. එතකොට එයා අසුභේ වඩනවා සම්මා සංකල්ප. අනිත්‍ය වඩනවා සම්මා සංකල්ප. දුක්ඛේ වඩනවා දුක්ඛ සංඥා, අනාත්ම සංඥා වඩනවා. මේ මොනවද ඒ ඔක්කොම? සම්මා සංකල්ප. එතකොට නික්කම සංකප්ප අව්‍යාපාද. එයා මෙත්සිත වඩනවා. මෛත්‍රිය වඩනවා. දැක්කද අර මේ රතේ විස්තර කරපු තැන කොච්චර ලස්සන තිබ්බද? එතකොට මෙත්සිත වඩනවා. එයා තරහා උපද්දවා ගන්නෑ. ඇයි හේතුව? එයා තුළ මේ සම්මා දිට්ඨිය තියෙනවා. එතකොට මෙත්සිත වඩනවා. මෙත්සිත වඩනවා කියන්නේ ඒක සම්මා දිට්ඨියෙන් ලැබෙන එකක්. මේ කියන ආරි මෙත්සිත. ඊළඟට අවිහිංසා සංකල්ප. න විහිංසා අවිහිංසා. සමහරු අවිහිංසා කියන වචනේ තේරුම් ගන්න හිතන්නේ අවියෙන් කරන හිංසාව අවිහිංසා කියලා. නෑ, ඒ අවිහිංසා කියන වචනේ හැදිලා තියෙන්නේ විහිංසා කියන එකට විරුද්ධව. න විහිංසා නකාරයට අකාරයක් ආදේශ වෙනවා. එතකොට අවිහිංසා. හිංසාව නැති තැන මොකද තියෙන්නේ? කරුණාවනේ තියෙන්නේ. එතකොට කරුණාවයි මෛත්‍රියයි එක්ක තමයි මේ නික්කම් මේ තියෙන්නේ. සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා සම්මා සංකල්පේ වඩනවා. ඒක වඩන්න ඕන කියලා තියෙනවා. භාවිතා බහුලී කතා. දියුණු කිරීමෙන් බහුලව ප්‍රගුණ කිරීම. ඒක ඉබේ ප්‍රගුණ වෙන්නේ නෙමෙයි මේ එකක්වත්. ඉබේ වෙන්නේ නැහැ මේවා. ඇයි මේ ධර්ම කරත්තේ ගැන විස්තර කළේ කොහමද? ධර්ම කරත්තේ විස්තර කළේ සීලෙන් සැරසූ ධර්ම කරත්තේ චක්‍ර මොනවද? වීරියෙන් යුතු චක්‍ර. ඒකේ ආයුධ තමයි අර කරුණාවයි මෛත්‍රියයි විවේකයයි. ඇඳුම තමයි ඉවසීම. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ සම්මා සංකල්පේ තිබුණොත් සම්මා වාචා ඇති වෙනවා. මොකද සම්මා වාචා? මුසාවාදා වේරමණී. බොරු කීමෙන් වෙන් වෙයි. ඒ කියන්නේ බොරු කීම යාගේ ජීවිතයට එකතු කරගන්නේ නැහැ. ඊළඟට පිසුනා වාචා වේරමණි. කේලම තමන්ගේ ජීවිතයට කේලම ඇති නැහැ. කේලම් කියන්නේ නැහැ. ඊළඟට පරුසා වාචා. දරුණු වචන නැහැ. දරුණු වචනේ භාවිත කරන්නේ නැහැ. හිස් වචන නෑ. හිස් වචනේ නෑ. ඒවෙන් වලකින විදිහට තමන්ව හැදෙන්නේ මොකෙන්ද? සම්මා දිට්ඨියෙන්. අර සම්මා දිට්ඨිය අංගයක් තියෙනවනේ. මොකද්ද? දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය ඥානං. දුක් නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානි තියෙනවා. ඒ ඥානින් තමයි ඒව එන්නේ. එතකොට ඒකයි ඔය කියන්නේ සෝතාපන්න වෙච්ච එක්කෙනාට ඉස්සෙල්ලාම හටගන්නේ මොකක්ද? සම්මා දිට්ඨියනේ. සම්මා දිට්ඨිය හටගත්ත නම් සෝවන් වෙච්ච එක්කෙනාට එයාට කියනවා එයාට තනියම වුණත් කරගන්න පුළුවන් කියලා. ඒ පුළුවන් මොකද? සම්මා දිට්ඨිය දිනු කරගන්න ඕයා. එතකොට සම්මා දිට්ඨිය හටගත්තොත් සම්මා සංකල්ප හටගන්නවා. සම්මා සංකල්පය තුළ සම්මා වාචා හටගන්නවා. සම්මා වාචා තුළ සම්මා කම්මන්ත. යකින් කොහොමද සතුන් මැරෙන්නේ? යා නික්කම්මෙන් යුක්ත නම්, කාමයේ අතහැරලා නම්, අව්‍යාපාද මෛත්‍රී තියෙනවා නම්, කරුණාව තියෙනවා නම්, ඒ කියන්නේ ව්‍යාපාදයක් නැත්තම්, විහිංසාවක් නැත්තම් යාතුල කොහොමද සතෙක් මරන්නේ? එයාගේ වෙන්න පුළුවන්ද? බෑනේ. සතුන් මැරීමෙන් වළකිනවා. ඉතින් යාට හොරකම් කිරීමේ අවශ්‍යතාවයක් ඇයිද? ඇයි නික්කම්මයක් හිටියේ යාගේ තියෙනවනේ? හොරකම් කරන්නේ නැහැ යාට. වැරදිකාම සේවනයේ අවශ්‍යතාවයක් ඇයිද යාට? නෑනේ. අයියා සම්මා දිට්ඨි යුක්තයිනේ. එයාට එන්නේ එහෙම එකක්. එහෙනම් එයා තුල සම්මා වාචා තියෙනවා, සම්මා කම්මන්ත තියෙනවා. එතකොට සම්මා කම්මන්තෙන් යුක්ත කෙනා තමන්ගේ ජීවත් වීම පිණිස වංචාවල් කරයිද? ඇයි වංචාවල් කරන්න උවමනා කරන පසුබිමක් තමන්ගේ හිතෙත් නෑ, කයෙත් නෑ, වචනෙත් නෑ. එතකොට එයා කරයිද එහෙම එකක්? ජීවත් වීම තරාදීන් අඩුවෙන් මනීද? නෑ. රියන අඩුවට මනීද? නෑ. පොලිවට ගිනි පොලි දෙයිද? නෑ. මුකුත් කරන්න බෑ එයාට. ඇයි හේතුව? බෑ නෙමෙයි, එයාට ඒක කෙරෙන්නේ නෑ. ඇයි? එයාගේ ජීවිතේ මුලින්ම පදනම හැදිලානේ. මොකෙන්ද හැදිලා තියෙන්නේ? සම්මා දිට්ඨියෙන්. සම්මා දිට්ඨිය නිසා සම්මා සංකල්පය, සම්මා සංකල්පය නිසා සම්මා වාචා, සම්මා වාචා නිසා සම්මා කම්මන්ත, සම්මා කම්මන්ත නිසා සම්මා ආජීවය දියුණු කරනවා. යා සම්මා ආජීවය දියුණු කරනවා. ඊට පස්සේ සම්මා වායාම. මොකද්ද සම්මා වායාම කියන්නේ? උපන්නානං අකුසලානං ධම්මානං පහනාය. උපන්නා වූ අකුසල් ප්‍රහාණය කිරීමට, අකුසල් දහම් ප්‍රහාණය කිරීමට මොකද්ද කරන්නේ? ඡන්දං ජනේති, කැමැත්ත උපදවයි. වායමති, වෑයම් කරයි. විරියං ආරභති, වීරිය ආරම්භයි. චිත්තම් පග්ගන්හාති, සිත දැඩිකොට ගනි. පදහති, බලවත් වීරිය කරයි. දැන් බලන්න එතනට එන්නේ කොහොමද? යා අර සම්මා දිට්ඨියමයි. සම්මා දිට්ඨියෙන් තොරව මේ සම්මා වායාමේ ඉන්නේ. ඊළඟට අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. නූපං අකුසල දහම් නූපද වීම පිණිස ඡන්දං ජනේති, කැමැත්ත උපදවයි. වායමති, වෑයම් කරයි. විරියං ආරභති, වීරිය ආරම්භයි. චිත්තම් පග්ගන්හාති, සිත දැඩිකොට ගනි. පදහති, බලවත් වීරිය කරයි. ඊළඟට අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. නූපන් කුසල් දහම් උපදවා ගැනීමට ඡන්දං ජනේති, කැමැත්ත උපදවයි. වායමති, වෑයම් කරයි. විරියං ආරභති, වීරිය ආරම්භයි, පටන් ගනි. චිත්තං පග්ගන්නාති, සිත දැඩිකොට ගනි. පදහති, බලවත් වීරිය කරයි. ඊළඟට උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා. උපන් කුසල් දහම් පවත්වීමට, පවත්වා ගැනීමට, අසම්මෝසාය නැති නොවීමට, බිහියෝ භාවාය වැඩි දියුණු වීමට ඡන්දං ජනේ. වේපුල්ලාය භාවනාය පාරිපුරියා. ඔව් නැවත නැවත වැඩිමින් පිරිපුන් වීමට ඡන්දං ජනේති, කැමැත්ත උපදවයි. වායමති, වෑයම් කරයි. විරියං ආරභති, වීරිය ආරම්භයි. චිත්තම් පග්ගන්හාති, සිත දැඩිකොට ගනි. පදහති, බලවත් වීරිය කරයි. එතකොට ඒක සම්මා දිට්ඨිය තුල තමයි යා ඇති කරගන්නේ මේ ඔක්කොම කරන්නේ දේවල් දැන් දුක ගැන ඥානයක් තියෙනවා නම් යාට වීරියක් ඉන්නේ නැද්ද දුකෙන් බේරෙන්න ඕනේ කියලා ඊළඟට ඒකට ඇති වෙන්න මේ දුක්ඛ සමුදය ගැන ඥානයක් තියෙනවා නම් යා ඒ ගැන කලකිරීමෙන් නැද්ද දුක්ඛ නිරෝධය ගැන ඥානයක් තියෙනවා නම් යාට මේ දුක්ඛ නිරෝධයට කැමැත්ත නැද්ද කැමැත්ත තියෙනවා ඒ සඳහා තියෙන මාර්ගය නම් මාර්ගය ගැන දැනුමක් තියෙනවා යා මාර්ගය වඩන්න වීරිය කරන්නේ නැද්ද කරනවා එහෙම එනකොට ඔන්න සම්මා වායාම එනවා එතකොට මොකද වෙන්නේ සිහියෙන් ඉන්න පුරුදු වෙනවා මොකද්ද සිහිය කායේ කායානුපස්සී විහෙරති ආතාපි ඔව් ආතාපි කිව්වේ තමන්ගේ පුරුදු මොනවද පුරුදු ඇලෙන එක ගැටෙන එක කෙලෙස් හටගන්න එක කෙලෙස් තුල ඉන්න එක පුරුදු ඒක කෙලෙස් තවන වීරියෙන් අකමැත්තෙන් කෙලෙස් ලෑසිද නිකන් නැති කරන්න නෑ කෙලෙස් තවන වීරිය ගාතාපි සම්පජානෝ මන සිහිදුවනින් යුතුව සතිමා සිහියෙන් යුතුව විනය ලෝකේ අභිජ්ජා දෝවනස්සං තමාගේ ලෝකේ තුල ඇති ඇලීම් ගැටීම් දුරුකොට වාසය කරයි කායේ කායනුපස්සී විහෙරති කයෙහි කායානුව බලමින් වාසය කරයි ඒ මොකද කයේ කයනුව බලමින් වාසය කළ යුත්තේ මේ කය මුල් කරගෙනමයි ඔක්කොම හටගන්නේ ආසාවල් හටගන්න ගැටීම් හටගන්න මේ කයේ නේද සම්පූර්ණ දායකත්වය එක්කෝ මේ කය එහෙම නැත්තම් අනුන්ගේ කය කායනුපස්සනාව ඒකයි තමාගේ කයේ කායනුපස්සනාව වඩනවා අනු ඇයි මෙතනනේ ඔක්කොම හටගන්නේ දුක ඊළඟට වේදනාසු වේදනානුපස්සී විහෙරති විඳීම් හටගන්නකොට ඒ විඳීම් ගැන සීයගෙන එතනනි ප්‍රශ්නේ හටගන්න තැන එතකොට එක්ක තමන්ගේ එක්ක අනුන්ගේ ඊළඟට චිත්තේ චිත්තානුපස්සී විහෙරති සිතේ රාගය හටගන්නකොට ද්වේෂය හටගන්නකොට මෝහය හටගන්නකොට සිත ඇකිලිලානම් සිත විසිරිලානම් සිත සමාධිමත් නම් සිතේ අවබෝධයක් නැත්නම් මේ සියලුම චිත්ත ස්වභාවයන් ගැන ඕමියා හොඳ දැනුමකින් අවබෝධයකින් ඉන්නවා. එතකොට අනුන්ගේ චිත්ත ස්වභාවය ගැන අවබෝධයකින් ඉන්නවා. එතකොට මේ අනුන්ගේ චිත්ත ස්වභාවය ගැන අවබෝධයකින් ඉන්නකොට මේක එකතැනක අහනවා නාගසේන මහරහතන් වහන්සේගෙන් නිවන ඒකාන්තයෙන් සැපයක්ද දුකක්ද? දුකෙන් මිශ්‍රද කියලා. අහනකට නාගසේන මහරහතන් වහන්සේ කියනවා නිවන ඒකාන්තයෙන්ම සැපයක් දුකෙන් යුක්ත නැහැ දුකෙන් මිශ්‍ර නැහැ නිවන් නොදුටු කෙනෙකුට නිවන ඒකාන්තයෙන් සැපයක් කියලා දැනගන්න පුළුවන්ද ඒකාන්තයෙන් නිවන අත්නුදුටු නිවන සාක්ෂාත් නොකළ කෙනෙකුට නිවන ඒකාන්තයෙන්ම සැපයක් කියලා දැනගන්න පුළුවන් කියනවා එතකොට අහනවා නිවන සාක්ෂාත් නොකළ නිවන් අද් නොදුටු නිවන් අවබෝධ නොකළ කෙනෙක් නිවන සැපයක් කියලා දකින්නේ කොහොමද කියලා අහනවා නිවන සාක්ෂාත් කරපු රහතන් වහන්සේලා සුවසේ සිටින අයුරු දැක සුවසේ සැප විඳිනු දැක සැපෙන් තෘප්තිමත් සිටිනු දැක ලොවේ අටලෝ දහමට කම්පා නවනු දැක අසාමාන්‍ය අද්භූත සතුටකින් සිටිනු දැක අන්‍යයන්ටද සිටෙයි ඒ කාන්තයෙන් නිවන සැපයකි. එතකොට බාහිර දෙයක් බලලා නේද ඊට පස්සේ අනිත් එක නේද හොයන් යන්නේ චිත්තානුපස්සනාව. එතකොට කෙනෙක් ද්වේෂයෙන් මෝහයෙන් ඉන්නව දකිනකට අනිත්ය චිත්තානුපස්සනාව තියෙන එක්කෙනා කලකිරෙනවා. අනේ මේ ද්වේෂ සිතක් හට අරගෙන කුසලං විපතක් වෙනවද? මෝහ සිතක් අටහරගෙන කොතරම් විපතක් වෙනවද? තමා තුළ හටගන්නකොට ඒ සිත තමන්ගේ කෙරෙහි කලකිරෙනවා චිත්තානුපස්සනාව. ධම්මානුපස්සනා පංච පාදානස්කන්ධ පංච නීවරණ ආයතන ආදී ගැන ඊළඟට මේ සප්තබොජ්ජංග චතුරාර්ය සත්‍ය මේව ගැන නුවණින් විමසීම සතිය. එතකොට ඒක තුල මොකක්ද ඇති වෙන්නේ ඊළඟට? ඔව් සතිය සම්මා සතිය. සම්මා සතිය තියෙන කෙනාට සම්මා සමාධිය. සම්මා සමාධිය ඇති වෙනවා. මොකද්ද සම්මා සමාධිය කියන්නේ? පළවෙනි ධ්‍යානේ, දෙවෙනි ධ්‍යානේ, තුන්වෙනි ධ්‍යානේ, හතරවෙනි ධ්‍යානේ. මේ ධ්‍යාන එකක්වත් අදිෂ්ඨාන කරලා ගන්න පුළුවන්ද? බෑ. මේකක්වත් අදිෂ්ඨාන කරලා ගන්න බෑ. මේව සමාධියේ වැඩිම තුල වැඩි යන ධර්මයන්. ධර්මයම ධර්මයේ වඩති. එතකොට අපි කිව්වොත් පළවෙනි ධ්‍යානය. මොකද්ද පළවෙනි ධ්‍යානය කිව්වේ? ඔව්, විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේ. කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, ඔව්, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් පීති සුඛයේ ඇති පළවෙනි ධ්‍යානයයි. මේ ධ්‍යානය කෙනෙක් උපද්දවා ගත්තොත් අර අංගයන්ගෙන් යුක්තව, සම්මා දිට්ඨියෙන් යුක්තව, සම්මා සංකල්පයෙන් යුක්තව, සම්මා ආජීවයෙන් යුක්තව, සම්මා වායාමයෙන් යුක්තව, සම්මා සතියෙන් යුක්තව දිනු කරගත්තු සම්මා සමාධියේ ඒ සමාධියට කියනවා ආර්ය සම්මා සමාධිය. ඒකට කියනවා පිරිකර සහිත වූ සම්මා සමාධිය. අර අංග හතකින් යුක්ත, ආර්ය අංග හතකින් යුක්ත වූ සම්මා සමාධිය කියලා. එහෙම නැත්නම් නිකන් සමාධිය කටගත්තට ධ්‍යානයක් ඒක ආර්ය සමාධියක් වෙන්නේ නැහැ. එතකොට ඒ සම්මා සමාධිය දියුණු වෙලා හොඳට සම්මා සමාධිය වැඩුණොත් ඊට පස්සේ ආයට වැඩෙනවා දෙවෙනි. මොකද හේතුව? සම්මා සමාධිය තුළ දියුණු කරනකොට එයා ඒ තේරුම් ගන්න විතක්ක ਵਿਚාරයන්ගේ ආදීනවය තියෙනවා. ඊට පස්සේ විතක් ਵਿਚාර නැති බවට සම්මා සමාධියේ පිහිටවන්න කැමැත්ත ඇති වෙනවා. එතකොට විතක් ਵਿਚාර නැති සමාධියකට හිත පිහිටනවා.